සැදෑවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන ජරා සූත්‍රය. වරක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ආ වූ එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න කිහිපයකට දීපු පිළිතුර වශයෙන් මේ ගාථාව සඳහන් වන්නේ. සීලං යාව ජරා සාධෝ සද්ධා සාධෝ පතිට්ඨිතා පඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං චෝරේහි දූහරಂತಿ. ගාථාවේ තේරුම සීලං යාව ජරා සාධෝ, මහලු වෙනකම්ම සීලය උතුම්. සද්ධා සාධෝ පතිට්ඨිතා, මනාව පිහිටියා වූ ශ්‍රද්ධාව යහපත පිණිස පවතිනවා. පඤ්ඤා නරාණං රතනං, මිනිසුන්ට තියෙන මණික රත්නය ප්‍රඥාව. පුඤ්ඤං චෝරේහි දූහරං, පින සොරුන් විසින් පැහැර ගැනීමට නොහැකිය. මේ ගාථා ධර්මයෙන් සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් කරුණු හතරක් පැහැදිලි කරනවා. සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, පුණ්‍ය කර්ම. පළවෙනි කාරණේ සීලය. මහලු වෙනකම්ම සීලය උතුම් කියලා සඳහන් කරනවා. කායික වාචික සංවරය, විශේෂයෙන් නිත්‍ය සීලය වන පංච සීලය, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම සහ මත් වතුර සහ ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම කියන මෙන්න මේ පංච සීලයේ පාදක කරගත්තු සිල්වන්ත ජීවිතයක් ගත කිරීම යම් කිසි කෙනෙකුට මහලු වීම දක්වාම තමන්ගේ ජීවිතයේහි සතුට සැනසීම යහපත විදිහට හේතු වෙනවා. යම් කිසි කෙනෙක් කායික වාචික සංවරයෙන් යුක්ත වෙනවා නම් ඒක ඒ පුද්ගලයාට යහපතක්. ඔහුගේ ජීවිතයට පසුතැවිල්ලක් හටගන්නේ නැහැ. තමා කළ කී දේ ගැන දුක සංతాපයක් හටගන්නේ නැහැ. ඒ වගේම එතනත්තා ඇසුරු කරන අවට නිවස, පරිසරය, සමාජය ඒ හැම දෙනාටමත් ඒ කෙනාගෙන් අයහපතක් නැහැ. බයක් වෛරයක් ඒ පුද්ගලයා වෙතින් සමාජයට ගලාගෙන යන්නේ නැහැ. අන්න ඒ නිසා පංචශීලයේ පදනම් කරගත්තු සිල්වන්ත ජීවිතයක් ගත කරන කෙනාගේ ජීවිතය ලස්සන ජීවිතයක්. අන්නේ ලස්සන බව මහලු බව කරාම, මහලු වයස දක්වාම උතුම් දෙයක් විදිහට දේශනා කළා. ආකංකේ සූත්‍ර වෙනි දේශනාවලදී තම පැහැදිලිව විස්තර කරනවා. තමන්ගේ ළඟම ඥාති මිත්‍රාදීන් සතුටටපත් කරන්න පුළුවන් නම්, මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න කැමති නම් අන්නේ අය විසින් පංචශීලය ආරක්ෂා කරන්න කියලා. එනිසා සිල්වන්ත ජීවිතය ගත කරව පමණට තමන් ඇසුරු කරන අයගේ විශ්වාසයේ, ප්‍රසාදයේ, ගෞරවයේ, ආදරයේ දිනා ගන්න පුළුවන්කම තියෙනවා. සීලයට මූලික වශයෙන් පදනම් වන්නේ හිරි ඔත්තප්ප කියන කාරණා දෙක. හිරි කියන්නේ යමක් කරන්න තියෙන ලැජ්ජාව. සිය ආත්ම ගෞරවයට හානියක් වෙනවා කියන ලැජ්ජාව හේතුවෙන්. නැත්තම් තමන්ටත්, තමන්ගේ ආදරණීය මව්පියන්ටත් තමන්ගේ වැරදි චර්යාවලින් අවනම්බුවක් වේ කියන ලැජ්ජාව නිසා ඔහු අකුසලෙන් මිදලා කායික වාචික සංවරයෙන් ගත කරනවා. ඊළඟට බිය, ඔත්තප්ප කියන කාරණය. අත්තවාද බය, දණ්ඩ බය, දුග්ගති බය කියන මෙන්න මේ කාරණාවට බිය හේතුවෙන් බිය පදනම් කරගෙන සීලවන්ත ජීවිතයක් ගත කරනවා. එය සමාජයටත්, තමන්ටත්, අනුන්ටත්, මෙලවටත්, පරලොවටත් යහපත පිණිස හේතු වෙනවා. සද්ධා සාධුපතිට්ඨිතං, ශ්‍රද්ධාවේ පිහිටියා වූ කෙනා පිහිටීම උතුම් දෙයක් විදිහට සලකනවා. බුදුදම සංඝ කියන තෙරුවන්හි ගුණ දැනගෙන ඇතිවන ප්‍රසාදය, ගෞරවය, විශ්වාසය. අනේ ශ්‍රද්ධාව තිබුණු පමණට තමන්ට දිනට වැඩිපුර කාලයක් මතක් වෙන්නේ බුදුහාඳුරන්ගේ බුදුගුණ, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ. මේ බුදුදම සංඝ කියන තෙරුවන තමා සමගයකට වාසය කරනවා කියන හැඟීමක් ඇති වෙනවා. ඒ අතර ධර්මය තමාගේ ජීවිතයට නිරතුරුව පුහුණු කරනවා. අකුසලෙන් මිදලා කුසල දහම් කරමින් සිත පිරිසිදු වෙන ආකාරයට ධර්මයට අනුව කාලය ගත කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර සතිපට්ඨාන ආදී මෙන්න මේ ගුණාංග. එක අතකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයක් කියාගෙන විශ්වාසයෙන් කටයුතු කරනවා. අනිත් අතින් දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව අවබෝධයෙන් සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවට අනුගත ජීවිතයක් ගත කරන්නේ ශ්‍රද්ධාවන්ත කෙනා. ඒ ශ්‍රද්ධාවන්ත කෙනා සීල තුන් දකින්නට කැමති, ධර්ම ශ්‍රවණය කරන්න කැමති, මසුරු මල දුරු කරලා පරිත්‍යාගශීලීව කාලය ගත කරනවා. තුන්වෙනි කාරණය පඤ්ඤා නරණං රතණං, ප්‍රඥාව නුවණැස කෙනෙකුට තියෙන උතුම්ම ප්‍රඥය මැණික විදියට වටිනාම දේ හැටියට සඳහන් කරනවා. ප්‍රඥාව කියලා කියන්නේ දුකේ නිදහස් වීමේ මාවත. තමා ලෝකයේ සමග සම්බන්ධ වෙන අවස්ථාවේදී ඇසට රූපයක් දකින අවස්ථාව, කනට ශබ්දයක් අහන අවස්ථාව, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් ලබන මෙන්න මේ අවස්ථාව තුළ රූප ශබ්ද ආදී පිළිබඳව වර්ණ මාත්‍රය, ශබ්ද මාත්‍රය තමන්ගේ ජීවිත අත්දැකීම බවට පත් වෙනවා. එහෙත් ඒ තේරුම් ගන්න අවස්ථාව රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියන අවස්ථාවයි තමා යමක් හඳුනා ගන්න අවස්ථාව. අන්නේ මානසික ස්වභාවය මනවින් තේරුම් අරගෙන එහෙම තේරුම් ගන්න ඒ වර්තමාන මනෝවිඥානයත් හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙන බව දැක්කොත් එතන තායිකාතකින් බාහිර ලෝකයෙන් නිදහස් වෙනවා. අනිත් අතින් නාමයන්තෙන් අභ්‍යන්තර චිත්ත චෛතසික වලනුත් නිදහස් වෙලා ඔහු නාම රූප දෙකම ප්‍රහීන කරපු දුකෙන් නිදහස් වුණු කෙනෙක් බවට පත් වෙනවා. එහෙම උට කාලය ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඔහු තුළ තියෙන මෙන්න මේ ප්‍රඥාව නිසා. ඒ ප්‍රඥාව චරිතය සෝභමාන කරන දෙයක්, ඒ ප්‍රඥාව ධනයක්, ඒ ප්‍රඥාව දුකෙන් නිදහස් වීමේ ප්‍රධානතම මාවත විදිහට දක්වනවා. ඒ ප්‍රඥාව ආලෝකයන් අතුරින් උතුම්ම ආලෝකයේ විදිහට දක්වනවා. ඒ නිසා ප්‍රඥාව මනුෂ්‍යයාට උතුම්ම රත්නයක්, වටිනාම දේ හැටියට මිලකල නොහැකි උතුම්ම දේ හැටියට දේශනා කළා. අන්නේ ප්‍රඥාව ලබා ගන්නට නම් කල්‍යාණ මිත්‍රාත්යෙන් සද්ධර්ම ශ්‍රවණය කරමින්, අහන දහම යෝනිසෝ මනසිකාරය කරමින්, අකණ්ඩව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන්හි නැත්තම් භාවනාවේ යෙදීමට අවශ්‍ය වෙනවා. එය අපේ ජීවිතයට උතුම් පහන මැණිකක් කරගන්නට උත්සාහ කළ යුතුයි. පුඤ්ඤං චෝරේහි දෝහරං, පින සොරුන්ට පැහැරගන්න පුළුවන් කමක් නැහැ. දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, භාවනාමේ වශයෙන් නැත්තම් පරිත්‍යාග සීලීත්වය, පංචශීලයේ මෛත්‍රී භාවනා වශයෙන් අප සිද්ධ කරනා වූ මේ පින සැපයට හේතුවක් වෙනවා. පින කියන්නේ සැපයට කියන තවත් නමක් විදියට ධර්මයේහි සඳහන් වෙනවා. අන්නේ පින මෙලව සතුට පිණිසත්, පරලොව සතුට පිණිසත් හේතු වෙනවා. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යම්හි, ජීවිත අවසානයේහි සතුට පිණිස හේතු වෙන්නේ, සැපේ පිණිස හේතු වෙන්නේ මේ පිනයි. මේ පින පරලෝ ජීවිතයේහි සුගතියට යන්නටත් හේතු වෙනවා. මේ පින මේ ජීවිතය තුළදීම කල්යාණ මිත්‍රයන් වෙත සමීප වෙලා සද්ධර්ම ප්‍රතිලාභයෙන්, ධර්මාබෝධයෙන් දුකෙන් නිදහස් වෙනටත් මේ පින අපට උපකාරවත් වෙනවා. ජනසූත්‍රයෙන් දැක්වෙන මෙන්න මේ සිල්වන්ත බව, ශ්‍රද්ධාව, ප්‍රඥාව සහ පින කියන මෙන්න මේ කරුණවලින් පෝසත්ව දිනෙන් දින අපේ ආධ්‍යාත්මික සතුට, මානසික සැනසීම දිනු කරගන්නට අප උත්සාහ ගනිමු. ඒක තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත්, පරලොවටත් යහපත පිණිස, සැනසීම පිණිස හේතු වෙනවා. ජරා සූත්‍රයෙන් අපට පැහැදිලි කරන්නේ මහලු වෙනකම්ම සිල්වන්ත වෙන්න, ශ්‍රද්ධාවේ පිහිටලා ඉන්න, ප්‍රඥාව උතුම් ප්‍රඥාවක් කරගන්න, පිනෙන් පොහසත් වන්න, ඒ අනිත්‍යයට පැහැරගන්න බැරි දෙයක් කියලා. ඒ නිසා මේ දහම්ම කියන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසල බලයෙන් සතර ජීවිතයේ සුවපත් භාවයත්, ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.